නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ දන්නවද මේ අනතුරු බලපාන අපිව විනාශ කරන මේ ශරීරය ඒ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කිරීමෙන්ම මේ ශරීරයෙන් නිදහස් වෙන්න පුළුවන්. ওই සියලු අනතුරු වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කායගත සතිය කායානුපස්සනාව අනුදැන වදාළේ. නිවනට උපකාරික උපකාර වෙන කරුණු 37ක් තියෙනවානේ පින්වත්නි. පළමුවෙන්ම තියෙනවා සතර සතිපට්ඨානය. කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඊළඟට තියෙන සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා එතන කාරණා හතරක් ඊළඟට තියෙනවා සත විවිධි පහද එතන කාරණා හතරක් ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය එතන කාරණා පහක් ඊළඟට තියෙනවා පංච බල එතන කාරණා පහක් ඊළඟට තියෙනවා සත්ත බොජ්ජංග එතන කාරණා හතක් ඊළඟට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතන කාරණා 8ක්. එතකොට මේ කරුණු 37ක් තියෙනවා. ඒ කරුණු 37ම නිවනම ඉලක්ක කරගෙන තියෙනවා. ඒක තමයි නිවන් මාමත. පිවිතුරු නිවන් මාර්ගවත. එක එක්කෙනාගේ මතවාද, අදහස්, දෘෂ්ටි අලුතෙන් සොයා ගැනීම. ඊළඟට මම මෙහෙමයි රහත් උනේ, මම මෙහෙමයි සෝවාන් උනේ, මේක තමයි නිවන් මාර්ගය. එහෙම කතාවක් නෙවෙයි මේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාට අමා මහ නිවන පිණිස වදාළ නිවන් මාර්ගය. අපි මීට කලින් කායානුපස්සනාව කායානුව සිහිපීට වීම ගැන ඉගෙන ගත්තා. ආනාපාන සති භාවනාව, ඉරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, අසුභ භාවනාව, ධාතු මනසිකාර භාවනාව. එතකොට එතන භාවනා අපි පහක් ඉගෙන ගත්තා. ඊළඟට තියෙනවා භාවනා නවයන්. මේ නවයට කියනවා නව ශීවතිකය කියලා. ඒ කියන්නේ ශීවතිකාය කියලා කියන්නේ සෝහනේ දමලා තියෙන මල සිරුර. සෝහනේ දමලා තියෙන බෙන මල සිරුර දැකලා ඒ සිරුරය ගැන හොඳට විමසලා ඒක තමන්ගේ ශරීරයට කළපා බලන භාවනාවක් තියෙනවා. මේකට කියනවා නව ශීවිතික භාවනාව කියලා. මේ භාවනාව අතිශයින් නිර්වුල්ව අතිශයින් පැහැදිලිව කරන්න පුළුවන්කම තිබුණා බුද්ධ කාලේ. ඒ වගේම මෑත භාගයක් වෙනකල්ම මිනිස්සු මිනි පොළවේ වළේ දාන එක ආපු ගමන් ඔන්න අර මිනිහක් මිනිසුන්ට මැරිච්ච මලසිරුරක් ප්‍රදර්ශනය වෙන එක නැති වුණා. කය ආදීනව ප්‍රකට වෙන එක නැති වුණා. ආදාහන වීමත් එක්ක කය ආදීනව ප්‍රකට වෙන එක නැති වුණා. අමසොහොන් නැති වුණා. අමසොහොන් නැති වීමත් එක්ක කය ආදීනව ප්‍රකට වීම නැති වුණා. එතකොට මේක සමාජයේ පාරිසරික වශයෙන් හොඳයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. පින්වතුනි ශාරීරියේ ආස්වාදය හැම එකක්ම ශාරීරියේ ආස්වාදයේ පිණිස හැදෙන්නේ. ඒ කියන්නේ ශරීරය සතුටු වෙන විදිහට ඇහැ කන නාසය දිවකය සතුටු වෙන විදිහට පරිසරය හැදෙන්න. දැන් හදන්නේ මිනිස්සු කැමති එකට. ඒ තුලින් තමයි මිනිසුගේ රාගය සංතරපණය වෙන්නේ, ද්වේෂය සංතරපණය වෙන්නේ, මෝහය සංතරපණය වෙන්නේ. නමුත් ජීවිතයේ යථාර්ථයේ සොයාගෙන ගිය භික්ෂුන් වහන්සේ ඒ කාලේ අමුසොහනට ගියා. කාල වේල මිනිසු සන්තෝෂෙන් සුන්දරව හිටපු මිනිසුන්ගේ මල සිරුරට අත්වෙන ඉරණම දිහා බලා හිටියා. බලා ඉඳලා තමන්ගේ ශරීරයට ගලපා ගත්තා. ගලපාගෙන මේ ශරීරේ කෙලෙස් කන්දේ නිදහස් වුණා. මේ නව ශීවිතික භාවනාව කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට හොඳ සමාධියක් උපද්දවන්න පුළුවන් භාවනාවක්. වෙනත් භාවනාවලදී සමාධිය නොවැඩුණත් මේ නවසීතික භාවනාවේදී සමාධිය වැඩෙන්න බොහෝ දුරට ඉඩකඩ වැඩි. හේතුව ගොඩක් මානසිකාර කරන්න තියෙනවා. ගොඩාක් සිහි කරන්න තියෙනවා. අනිත් එක මතක තියාගන්න, දැන් අර අසුභ භාවනාව කරද්දී ඊළඟ මේ නව ශ්‍රීවිතික භාවනාව කරද්දී මේවා දැන් සෝහනි දාලා තියෙන මිනිහක් උප මේ සිහි කරලානේ කරන්නේ, මෝන ඇඹුල් කරගෙන එහෙම කරන භාවනාවක් නෙවෙයි. මේ භාවනාව හොඳට වැඩෙනකොට කයි සැහැල්ලු බව ඇති වෙනවා. ඊට පස්සේ කයි සැහැල්ලු බවත් එක්ක ප්‍රමුදිත බව, සැහැල්ලු බව, ප්‍රීතිය, සැපේ උපදිනවා. හිත ධ්‍යාන මට්ටමටපත් වෙන්නේ එහෙමත් එක්ක. ඒකට බලන්න පින්වතුනි, සෝහනත දාලා තියෙන මලමිනියක් බලලා ඒකේ නිමිත් අරගෙන තමන්ගේ ශරීරයට ගලපලා මේක කුණු වෙලා පණුව ගහන මේ ශරීරය දිහා බලාගෙන ඉඳලා නිරාමිෂ ප්‍රීතියක් අභ්‍යන්තරව, නිරාමිෂ සැපයක් අභ්‍යන්තරව විඳිනවා කියන එක සාමාන්‍ය මනුස්සයාට සිතාගන්නවත් බැරි දෙයක්. මක් නිසාද යත් මේ ඇස් දෙකෙන් මිනිහක් දිහා බලනකොට සැපය උපදින්නේ නැහැ. පිළිකොළ උපදින්නේ. නුවණින් බලනකොට කොහොමද? ආන් ඒකයි 32ක් කොනප කොටාසයන් පිළිබඳව කරන අසුභ භාවනාව කරද්දී ලේ සැරව මේ සොටු ඊළඟට මාසන් ඊළඟට කේස් ලොම් නිය දත් ආදී දේවල් ඇස් දෙකෙන් බලනකොට පිළිකුළු උපදින්නේ. මේ ප්‍රඥාවෙන් බලනකොට උපදින්නේ එහි අසුභ සංඥාවත් එක්ක සැප විප්‍රීතිය. නිරාමිෂ භාවක් උපදිනවා සිත තුළ. පුදුම සහගත දෙයක් නේද? පින්වතුනි නුවණින් විමසනවා කියන එක, නුවණින් බලනවා කියන එක, ප්‍රඥාවෙන් බලනවා කියන එක පුදුම සහගත දෙයක්. පුදුම සහගත දෙයක්. අපේ ශරීරයේ ගොඩක් අපි ශරීරයේ තැලිච්ච නිසා, ශරීරය ගැන අපි ගොඩක් මුලා වෙච්ච නිසා තමයි මහා කෙලිස් කන්දරාවක් අපිට ඇති වුනේ. ඒ වගේම තමයි දැන් අපිට සාමාන්‍යයෙන් අපේ පවුලකින් කෙනෙක් මැරුණොත්, අපි ඥාතියෙක් මැරුණොත් ගොඩාක් අපි දුක ගැන දුකෙන් හිත හිතා වෙන්නේ ඒ දුකේම වැටිලා එයාගේ සොඳුරු සිරුර ගැන සිහි කරලා එයා අපිට කතා කරපු හැටි, අපි ළඟ hina වෙලා හිටපු හැටි, ගමම් බිමන් ගිය හැටි, එයාගේ ලස්සන කඩවසම් බව ඒවා හිතලානේ. නමුත් ඇත්තටම ඔය මැරිච්ච කෙනෙකුගේ ශරීරය එම්බාම් නොකර එහෙම තියෙන් දැරියොත් එහෙම ඒ ඥාතීන්ටම ඔහුගේ ශරීරය ගැන පිළිකුල උපදිනවා. මම දන්න සිද්ධියක් තියෙනවා. තරුණ පුතෙක් මිය ගියාට පස්සේ ඒ පවුලේ සියලු දෙනා ගමත් සියලු දෙනා හඬා වැළපෙමින් හිටියේ. ඔහුගේ සිරුර නිවසට ගෙනාවා. ඔහු ගොඩාක් අසනීප වෙලා මරණාසන්න වෙලා අවසාන උෂ්ම පොද හෙලනකල් බොහෝ කාලයක් ශරීරයේ කොටස් මෙරිමෙරි රෝහලේ තිබේ. අවසාන උෂ්ම පොද හෙලනකොට ඔහුගේ ශරීරයේ ගොඩාක් ඇතුලෙන් කුණු වෙනවා. දවසක් එක දවසක් ඔහු ගෙදර තියාගන්නවා කියලා මිනිය ගෙදරට ගෙනාවට පස්සේ ගෙනාවු මොහොතේ පටන් ටික ටික ඇඟේ සැරව මතුවෙන්න ගත්තා. ටික ටික ඇඟේ සැරව මතුවෙන්න ගත්තා. ඊට පස්සේ සැරව මතුවෙන්න ගත්තට පස්සේ ඒ පවුලේ අයම කිව්වා අපි ඉක්මනට මිහිදන් කරමු. ඊට පස්සේ නියමිත වෙලාවටත් කලින් මිහිදන් කළා. ඊට පස්සේ අර දරුවා ගැන උපදින දුක අර මිනිහේ ස්වභාවයෙන් එක්ක සමනෙලලා ගියා. පුදුම හකට දේවා. අපේ ශරීරය අඳන වැළපෙන ජීවිත ඔය මැරිච්ච අයගේ ශරීරයෙන් බම් නොකර තියන් හරිනවා. දැන් සාමාන්‍ය හිම දෙයක් අපිට හිතන්නවත් බෑනේ. ඔච්චර අපි ආස්වාදයට ආසයි. ඒකනේ ශිරිමාගේ ශරීරය මේ සෝහනේ දාලා තියන් බුදුහග්ගෙතනාංශ වදාලේ සෝහනේ දාලා සතුන් දෙන්න බැරි විදිහට ආරක්ෂා කරන්න කිව්වේ. ඊට පස්සේ මුළු නගරයම පිළිසගෙන දැන් මිනිය අරන් මේ සිරිමා ගැඟ ගන්න කිව්වා. දවසට කහවන ලක්ෂයක් දීලා සිරිමා ළඟට පිරිමේ කියන්නේ. අවසානයේදී මලමිනිය නිකන් ගන්න කෙනෙක් නැහැ. අපි ළඟට hina වෙලා කට්ටිය ආවට අපේ ශාරීරික කුණුවෙන් දැරියා නම් ඔක්කොම නැහැවල් වහ ගන්නවා. අපි වෙමින් තින්නේ එදාට මේ බල්ලන් ඊළඟට හිවලුම්, ඊළඟට ගිජු ලිහිණියෝ, ඔවුන් තමයි අපේ ශරීරයේ ළඟට කිට්ටු වෙන්නේ. කිසිම මිනිසෙක් අපේ ශරීරයේ තින්නේ. දවසින් දවස අපෙන් ඈතට යනවා. පළවෙනි දවස වෙනකොට අපේ මිනිහ ළඟට ඇවිල්ලා ඉන්නවා. දෙවෙනි දවසේ දෙවෙනිගුරු ටික ටික පිටිපස්සට යනවා. ඈත ඉඳලා බලනවා. පෝජාව ගන්නකොට දුර ඉඳලා බලනවා. සත්තු සිව්පාව ඇවිල්ලා කණ්ඩ ගත්තට පස්සේ ඈත ඉඳලා බලනවා. තව කුණුවෙන්න එන්නේ නැහැ කිසි කෙනෙක්. එන්නේ කිසි කෙනෙක්. මිනිහ සොහොනේ වලේ දාලා තියෙන නිසාම ගිහිල්ලා මල් වඩන් ගහලා ඉටිපන්දම් පත්තු කළ මිනිස්සු එනවා. ඇත්තම මිනිහ උඩ තිබ්බනම් මිනිහ දාලා පහෝදාවත් යන්නේ නැහැ සොහොනට. ඕක තමයි යථාර්ථය. මෙත්ත කතාව ඕක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදාළ මෙන්න මේක භවනාවට නිමිත්තක් කරගන්න. ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නිමිත්තක් කරගන්න මේක. සත්‍යෙම නිමිත්තක් කරගන්න. අසත්‍යයක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. ව්‍යාජ දෙයක් නෙවෙයි. සත්‍ය. මවාගත් දෙයක් නෙවෙයි. ඇත්ත. බුදුරජාණන් වහන්සේ පළවෙනි භාවනාව අදාළ මලසිරුරක් උපමා කරගෙන කරන භාවනාව. බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්‍ය පරම්පිච්චේ පින්වත් මහණෙනි කය යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස තවත් භාවනාවක් කියලා දෙන්නම්. බිකු ශේයතහ පිපස්සීය ශරීරං සීවති කාය චද්දිතං. සෝනේ දාලා තිබෙන මල සිරුරක් දකින්නවා යෝගාවචරය. නැත්තං සසර දුකින් නිදහස් වෙන්න කැමති ශ්‍රාවකයා භික්ෂුව ඒකාමතං වා දීහමතං වා තීහමතං වා මිනිහට එක දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා උද්දුමාතකං ඉදමිලා මිනිහ ඉදමිලා විනීලකං නිලට හැරිලා විපුබ්බක ජාතං මේ සැරව වැගිරෙනවා ඔන්න මිනිහ දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඉදමිලා මේක දැන් කොටන් වගේ කෙහෙල් කොටන් වගේ ආ කෙහෙල් කොටන් වගේ ඇඟ පිම්බිලා නිල් පාටයි තොල් කළු වෙලා ශරීරයේ නිල් මේ නහර උඩට මතු වෙලා බුද්ධ මහසකම් විනීලකම් විපුබ්බක ජාත සැරව ගලනවා මේ නාස්පුඩු දෙකෙන් කළු පාට ගලනවා සැරව කුණු වෙලා කට දෙපැත්තෙන් ගලනවා කන් වලින් ගලනවා මල මුත්‍රා මාර්ග වලින් ගලනවා සමහර ඇඟේ පුපුරල සමහර තැන් වලින් පුපුරපු තැන් වලින් සැරව ගලනවා මිනිහා දැන් හොඳට සිහි කරන්න හොඳට සිහි කරන සුනාමි දවස්වල ලඳු කැලෑ සැහැංගිලා තිබ්බ මිනි කැලෑවල වැටලා තියෙන මිනි දෙමිනා නිල් වෙලා එක දවසක් දෙකක් තුනක් ගිහිල්ලා ලේ හැරව ගන්නවා තැන් තැන් වල ඔන්න ඕක තමයි නිමිත්ත ඔබ පළවෙනි භාවනා නිමිත්ත දැන් ඕක නෙමෙයි භාවනාව ඒ තමයි භාවනා නිමිත්ත නිමිත්ත තමයි ඔක ඔහොම දා ගන්නන අපේ ඇඟට. සෝ ඉම මේව කායන් උපසංහරති. ඔහු තමන්ගේ කයට එක ගලපා බලනවා. අයම්පිකෝ කායෝ ඒවන් දම්මෝ මේ කයටත් ඔය ධර්මතාවයම වෙනවා. ඒවන් භාවී ඔය ස්වභාවයම වෙනවා. ඒතන් අනතීතෝති ඒ ස්වභාවයක් මලනේ. දැන් මේ මිනිහ අධිහ බලාගෙන ඉන්න එක ලෝකික කට්‍යයක් කරනවා. ඒක භවනාවක් නෙවෙයි. ඔන්න ඔක ඔහොම අරන් අපේ ඇඟට දාගන්න ඕනේ. මිනිහ නෙවෙයි, නිමිත්ත. නිමිත්ත කියන්නේ ඔය ස්වභාවය මටත් එනවා කියලා. ඉස්ලාම යෝගාවචරය. මේක ගොඩක් හොඳයි ඉඳගෙන කරනවා නම් මේ භවනාව. අග්මනින් කරන්නත් පුළුවන්. ඊළඟට සිටගෙන හෝ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ගොඩක් හොඳයි. පහසෙන් සැහැල්ලුවෙන් වාඩි වෙලා කය සැහැල්ලු කරලා හිමීට එයා තමන්ගේ හිතට මවා ගන්නවා අරමිනියා. දැන් කරුමේ කියන්නේ මේ වගේ මිනිහ දකින්න නැහනේ. පින්වතුනි දැන් කාලේ කිහිප දෙනෙකුට මේ භාවනාව කරන්න පුළුවන්. මොකද සුනාමි විෂණ කාලේ සහ සමහර හේතු නිසා මිනිහ දැකලා තියෙනවා. තව පරම්පරා එකක් දෙකක් යනකොට නව ශීර්ෂික භාවනාව කරන්න බෑ. ඇයි පින්වතුනි හිතෙන් මවා ගන්න හරි මිනිහක් දැකලා තියෙන්නේ බෑ. ළමයිගේ අතේ ෆෝන් තියෙනවා. ඊළඟට මේ සයිබර් අවකාශය කියලා එකක් තියෙනවා අන්තර්ජාලය කියලා එකක්. ඕකේ ගත්තත් සුභයමයි තියෙන්නේ. සුභ ඒ කියන්නේ හොඳ ලස්සන ඒවා. ලස්සන ශරීර, රාගය විශ්ෙන ශරීර, ආස්වාදය තියෙන ශරීර. මිනිගෙන මිනි සාමාන්‍යයෙන් ඔය භාවනාව ගැන අහලා තියෙන කීප දෙනෙක් ඔය සමහර වීඩියෝ සමහර ෆොටෝ දාලා තියෙනවා. ඉතින් ඒව කවුද බලන්නේ? ඔන්නේ ඒ වගේන් හරි භාවනාවක් ගැන අහලා ඒ වගේන් හරි නිමිත්තක් හිතට අරන් තිබුණොත් හොඳයි. ඇස්වලින් මිනිහක් බලලා බණ භාවනාවක් කරනවා කියලා එකක් තියෙනවා නම් තව පම්ප්‍රාවක් යනකොට අතුරුදහන් වෙනවා. ඇයි මිනිහ දකින්ද නැහැ? අද කාලේ මැරිච්ච ගමම්ම මේ සමහරට එදාම හරි එහෙම මේ පුච්චල දානවා. පුච්චල දාන එකනේ අද කාලේ බහුලව. ඒ කාලෙ නම් ටිකක් හරි තිබ්බ සෝහනකට යනවා කියන එක. දැන් සෝහන කියනකොට කට්ටියට මතක් වෙන්නේ අර ආදාහනාගාරේ. දැන් අපි ගෙවල් වල ඉන්න කාලේ ඔය පිච්චිලි කතා නෑනේ. ඉතකොට අපි සෝහනට ගිහින් අපිට මතක අපිත් යනවා පුංචි ඇයෝ. ඊට පස්සේ මිනිහ මේ වලවල් හරනකොට පරණ මිනිහ වල ඔලු මතු වෙනවා. හිස් කබල් මතු වෙනවා, ඇට මතු වෙනවා. ඒකට ඒකන් නිමිත්තක් වශයෙන් හිතට එනවනේ. ඇට කටු මෙහෙමයි කියලා. ඊළඟට සමහර සිද්ධි වෙලා තියෙනවා සමහර මිනි ගානක් නැතුව වලවල් හරනවා. ගොඩාක් මිනිස්සු වලවල් හරන හරි කැමති පරණ වලවල්. දැන් හොඳට හරන්න පුළුවන්. ඒ නිසා අපි පරණ වලවල් බලලා හරනකොට මට මතකයි සමහර කාලක වෙලා තියෙනවා යට මිනිහ සම්පූර්ණයෙන් කුණු වෙලා නැහැ. ඕජාව සහිත, ජරාව සහිත, ගඳ සහිත ඇට කෑලි මතු වෙනවා. එහෙම වලේ දානවා. අර ඇට කටු මතු වෙලා වලවල් වල මිනිය මේ වහනකට මිනි පෙටි ඒත් එක්කම දාලා වහනේ අවස්ථානම් ගොඩක් දැකලා තියෙනවා අපි. ඉතින් අද කාලේ සමාජයේ තෝව දකින්න නෑ. හරි, ඒ ප්‍රශ්නක තියෙමු අපි භාවනාවට යන. ඔන්න මිනිහක් දකින්න. පළවෙනි භාවනාව හොඳට පුරුදු වෙන්නේ. හිතට ගන්න. ඒක අනිත් භාවනා නවයේම හිතට ගන්න දීසි. ඒ තමයි නිමිත්තක් ගන්න මේක. දැන් මේ බලන්න පුණජ පරම්භිකවේ බික්කු සියයතාපි පස්සේ ශරීරං ජීවිතිකයි චද්දිතං මේ වචනෙම තියෙනවා පින්වත් මහණනි භික්ෂුව සෝහනේ දාලා තියෙන මිනිහක් දකිනවා. ඒ කියන්නේ ඒක ඒ කාලේ සුලබයි. ඒ කාලේ සුලබයි මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඉඳමිලා නෙල්ලෙලා සරෝදන තැන් තැන් වල ඇඟිලි දෙමින පොපුරපු තැන් වල සරෝ ගන්නවා. ඇස්වලින් ගලනවා. නහස් පුඩු වලින් ඕජාව ගන්නවා. කට දෙපැත්තෙන් ඕජාව ගන්නවා. සමහර කට ඇරිලා. කන් වලින් ඕජාව ගන්නවා. මල මුත්‍රා මාර්ග වලින් ඕජාව ගන්නවා. හම පුපුරපු තැන් වලින් ඕජාව ගන්නවා. ඊට පස්සේ මේක හොඳට නිමිත්තක් කරගෙන තමන්ගේ ශරීරයට ගලපනවා. හොඳට මතක තියාගන්න ඕන මිනිහ දිහාම බල බල ඉන්න එපා. ඒකේ තියෙන ස්වභාවාංශික ගන්ධ ඉදමිච්ච නිල්ලිච්ච චරව ගන්න ස්වභාවය හිතට අරගෙන ඒක තමන්ගේ ශරීරයට ගන්න ඕන. ඒකයි කායानुපස්සනාව කියන්නේ. තමන්ගේ ශරීරෙත් සෝනට දාලා දවසක් ගියාට පස්සේ දෙකක් ගියාට පස්සේ තුනක් ගියාට පස්සේ හොඳට මේ ඇඟත් ඉදමිනවා. පින් වෙනවා මේක. නිල් වෙනවා. ඊට පස්සේ ඕජාව ගන්නවා. අර මිනිහේදී ඕජාව ගන්න ස්වභාවය මේ කයනොත් වෙනවා කියලා මානසිකාර කරනවා. මේක පුදුම විදිහට හිත විරාගී කරනවා. හිත ගොඩාක් එකඟ කරනවා මේ භාවනාව. හොඳට සංසිඳෙනවා. සැපේ ඇති වෙනවා. ගොඩාක් වෙලා මේ භාවනාවෙ ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එහෙම කල්පනා කර කර කල්පනා කර කර ඒවන් ධම්මෝ මේ ස්වභාවය මතක් වෙනවා. මේ ධර්මතාවය මතක් වෙනවා. මේ ස්වභාවය ඉක්මවලා නැහැ. මේ ශරීරයේ ස්වභාවය හොඳට සීකරන. ඔය ස්වභාවය හිතට හොඳට උරුණාට පස්සේ ඉති අජ්ජත්තං වා කායි කාය අනුපස්සී විහෙරති. තමන්ගේ ශරීරයේ කයි යථා ස්වභාවය හොඳට සීහ පීඩනවා. ඊට පස්සේ ආන්ත යාගේ ඒ භාවනා දැක්මෙන් පුළුවන් අනිත් අයගේ ශරීරයේ මේ විදිහටමයි තියෙන්නේ කියලා මනසකාර කරනවා. ඉති අජ්ජත්ත බහිද්ධා වා කාය ආධ්‍යාත්මික බාහ්‍ය සියලු කයවල වලට එකම ස්වභාවය කියලා යට තේරෙනවා. සමුදේ ධම්මානුපස්සීවා මේ කුණු වෙලා ඉදෙමිලා නිල් වෙලා මේ සෝනට අතහැරලා දාන මේ ශරීරේ ගැන යා කල්පනා කරන දෙහි හට ගැනීම නැසවීම සමුදේ වයි දකිනවා. මේ විදිහට ඉදෙමිලා නිල් වෙලා මේ සෝහනට දාලා යන මලකුණක් බවට පත් වෙන මේ ශරීරේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැති බව. එවැනි වූ ශරීරයක් තියෙන බව. අත්තිකායෝත්ව කායෝත්ව 50 සතිපත්තිපත්තිදා හොති හොඳට සිහි පිටනෝ. ඥානමත්තායි ප්‍රතිශතිමත්තායි. හොඳට අවබෝධඥානය පිණිස සිහි දියුණු වීම පිණිසම පවතින ඔයගේ භාවනාව. නැචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. මුලින් තියෙන අනිශ්චිතෝච විහෙරති ග්‍රහණය මේ ඇසුරු කරන්නේ නැහැ. මේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. මේ විදිහට කයේ කායානුපස්සනාව වඩමින් වාසය කරනවා. ඔන්න පළවෙනි භාවනාව. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔය ඇසුරින් අපි දෙවෙනි භාවනාවත් ඉගෙන ගනිමු. දැන් ඔන්න අර විදිහට තමයි භික්ෂුව දැක්කේ. මිනිහා දැක්කේ මේ විදිහට. තමන් දැක්ක දේ තමයි ගන්නෙ භාවනාවට. මේක පුදුම භාවනාව. මේක පුදුම භාවනාව. ඊට පස්සේ ඔන්න දැන් ඊළඟට බලන්න. ඊළඟට තියෙනවා පුනච්චපාරං. මේක පින්වතුනි මේ වගේ දේවල් කරලා හරි තියාගන්නවා. මේක භාවනාව. මාක්නිසාද යත් මට මතක හැටියට බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා අතීතේ කොල්ලෝ 30 දෙනා කැලේ යද්දී මේ මොකක් හරි කැලේ ඇසිරෙන පිරිසක් විදියට ඉඳලා තියෙන යද්දී බඩදරු අම්මා කෙනෙක් මැරෙනවා මේ මැරිලා ඉන්නවා දැක්කා. මැරිලා ඉන්නවා දැකලා මේ මෙයාලට හිතුණා මේ නිකන් මේ ගෑනු කෙනෙක් මැරිලා අපි මේ ගිනි තියමු කියලා දාර ටිකක් එකතු කළා. අර මැරිච්ච මලකුණේ කුඩින් තියලා ගිනි තිබ්බා. ඊට පස්සේ මට මතක හිටියේ මේක බද්දවග්ගිය කුමාරවරු හෝ යසකුල පුත්‍රයාගේ කතාවට තියෙන මට හරියටම මතක නැහැ. නමුත් ওই මූලික ධර්ම මේ දූත කණ්ඩායමට අයිති පිරිසක්. ඊට පස්සේ මේ මලකුණ ගිනි තියෙන උට අර මිනිහේ බඩ කුපුරනවා. අටකටු එහෙම වෙනවා. ඒ අසුබේ හිතට ගියා. ඒකම ಉಪකාරී වුණා කියනවා මේ ජීවිතේ ගෞතම බුද්ධ ශාසනේ අරහත්ත්වයේ පිණිස. ඊදා හිතපු එක. අපි ඉදිරි දේශනාවක ඒක සම්පූර්ණ කතාව මොකද්ද කියලා මතක් කරලා කියන්න. ඒ දවසක් හරි හිතන දේ. දැන් වැඩි ඕනේ තුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රජෝහරණම් කියලා ශාස්ත්‍රයක් අතක ගායිද්දී අරහත්ත්වයට පත් වුණේ. එක වෙලා තියෙන මීට කලින් බොහෝ සංසාරේ බොහෝ කලින් රජ කෙනෙක් වෙලා ඉඳිද්දී තමන්ගේ දාඩියෙන් වස්ත්‍රේ කිලිටි වෙනවා දැකලා කල්පනා කරලා හිතලා මේ ඇඟ පිරිසිදු තියාගන්න ඕන නිසා වස්ත්‍රයක් ඇඳගත්තී. නමුත් මේ ඇඟ නිසාම වස්ත්‍රේ කිලිටි වුණානේ කියලා හිතුවා. ඒක නිසා තමයි කිලිටි අත්හරිනවා කිලිටි අත්හරිනවා කියන්නේ දැන් වස්ත්‍රේ කිලිටි වෙනවා. ඒතකොට එදා සංඥාව මේ සංඥාව එකතු වුණා. කොහොමද මනස කාර්යයෙන් ගැලපෙලා ගියේ හැටි? බුදුරුන්ගේ ශාසනය මඟපල් ලබනවා. මිනිහක් දිහා දවසක් හරි බල්ලා මේක මටත් වෙනවනේ කියලා මනස කාර්යයක් කරලා තිබ්බොත් ඒ යම් දවසක තමාට මේ කෙලේශ කන්දරාව මේ රා කයෙට තියෙන රාගය අත්හරින්න කයෙට තියෙන බැඳීම අත්හරින්න උපකාරක ධර්මයක් වෙනවා. අපි බලමු දෙවෙනි භාවනාව. පුනිච්ච පරම් භික්ඛවේ භික්ඛු සේයතා පිපාසේය ශරීරං සීවතිකා එච්ඡද්දිතං. ඔන්න භික්ෂුව දකිනවා සෝනි අත්හැර දමන ලද මල සිරුරක්. දැන් මෙයා දැක්කින වෙලාවේ අර ඉදමිච්ච කතා දැකලා නැහැ. මෙයා මේ සාමිනාංශි දැක්කේ සෝනේ කාකේහිවා කජ්ජමානං කපුට කොට කොටා කනවා කුලලේහිවා කජ්ජමානං උකුස්සෝ කනවා ගිජ්ජේහිවා කජ්ජමානං ගිජුලිහිනියෝ කනවා සුනකේහිවා කජ්ජමානං මේ බල්ලෝ කනවා සිංගාලේහිවා කජ්ජමානං හිවල්ලු කනවා විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං විවිධ වූ ප්‍රාණයන් විසින් මේ ශරීරය කනවා. සෝ ඉමමේව කායං උපසංහරති. ඒ නිමිත්තය අරගෙන තමන්ගේ කයට ගලපා බලනවා. අයම්පිකෝ කායෝ එවන් දම්මු. මගේ ඇඟටත් මේ ටිකම තමයි වෙන්නේ. ඒවම් භාවී මේ ස්වභාවයමයි. ඒතං අනතීතෝති. මේ ස්වභාවය ඉක්මවා නැත. කියලා යටිතෙනවා. එය භවනා කරනවා. එක සත්තු කනවා. රාජ භෝජනේ, සක්විති භෝජනයෙන් ආහාර ලැබමින් හිටපු සක්විති රජුරෝ සෝනට දැම්මත් මේක වෙනවා. රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන මම කියන්න දන්නේ නැහැ. රහතන් වහන්සේ ගැන. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඒ විදිහටම දවස් 7ක් තිබිලා තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඒ විදිහටම දවස් 7ක් තිබිලා තියෙනවා. එනිසා රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන මම දන්නේ විස්තර. සක්විති රජතුමාට සක්විති රජතුමාගේ දේහයේ සොහනට දැම්මොත් මේ ඔක්කොම ටිකේ ශරීරයට හත් වෙනවා. සක්විති රජුගේ ශරීරයේ සතා සිව්පාව කනවා නම් අපේ ශරීරය ගැන කවර කතාවද? මේ ඇඟ පිච්චුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ ශරීරයේ තව සතෙකුට ආහාරයක් වෙනවා වෙනවා වෙනවා වෙනවාම. හොඳට බලන්න. පිච්චුවේ නැත්තම්. පොළොවේ ඇතුලේ වලේ දෑවත් පනව කරනවා. උදින් සෝනකට දැම්මොත් එහෙම අනිවාර්යෙන් ඉදමිලා නිල්ලලා තිනකොට කපුටෝ ඇස් වලට කොට කොට ඇස් ගලවනවා. ගිජු ලිහිණු ගලවනවා. බඩට කොට කොට බඩවැල් ඇදගෙන ගිහිල්ලා ගස්වල උඩ තියාගෙන බඩවැල් කනවා. එහෙන් සෝනකෝ එහෙන් කෑලි ඇදගෙන යනවා. කිවල් විහින් කෑලි ඇදගෙන යනවා. තැන් තැන් වලින් මතුවෙනවා ඇටකටු. ඇද ඇද කනවා, හෙට අදිනවා, මෙහෙට අදිනවා, ඇස් ගලවනවා, උපුටනවා. මුළු ගමටම චන්දිකම් කරගෙන හිටපු මිනිසුන්ට අවසානයේ ඇඟේ වහන මැස්ස එලව ගන්න බෑ. මුළු ශරීරෙම හුස් ගාලා මැස්සෝ. නිල මැස්සෝ. ඇද වෙන පණුවෝ ඇඟ ඇතුළෙම ඇතුළේ ඇතුළේ පණුවෝ මේ නහයෙන් එන පණුවෝ අනිත් නහයෙන් යනවා. නහයෙන් එන පණුවෝ කටින් යනවා. කටින් එන පණුවෝ කනෙන් යනවා. කනෙන් එන පණුවෝ නහයෙන් යනවා. මල මුත්‍ර මාර්ගවල පිරීලා පණුවෝ. කුණු වෙච්ච තැන් වලින් එළියට පණුවෝ. සීවල්ු මසුත් කනවා පණුවොත් කනවා. ගිජු ලිහිණියෝ උකුසෝ සත්තු ඇවිල්ලා කොට කොට ඇඟේ මසුත් කනවා පණුවොත් කනවා. නැලි ගණන් පණුවෝ බාත්තට වගේ මතු වෙනවා. හුස් ගාලා මැස්සෝ ඇද ඇද කනවා. බඩවල ඇද ඇද කනවා. ඔන්න දැන් මිනිය එහෙම ගල්පා ගන්නවා. මම යම් දවසක මැරිලා මම සෝනට දැම්මා. මටත් ඔය ටිකමයි කියලා. මොකුත් කරගන්න බෑ. මිනිහක් දාලා. සත්වයද ඇද මේ බඩවැල් ඇද කනවා. උකුස්සෝ කපුටු ඇස් වලට කොටනවා. නහයට කොටනවා. තැන් තැන් වලින් ගන්නවා. පණුව එනවා. විවිධෙහි වා පානක ජාතේහි කජ්ජමාන විවිධ වූ ප්‍රාණීන් මේ ශාරීරික කාලදා අපේ ශරීරයේ අනිවාර්යෙන් සත්තුන්ට කෑමක් වෙනවා වෙනවා වෙනවාමයි එදා ඒ සත්තුන්ගේ කෘත්‍ය අපේ ශරීරයේ කාලදාන එකමයි මේ ශරීරයේ කාලදාන එකමයි කෘත්‍ය හොඳට භාවනා කරනවා. තමන්ගේ ශරීරයට කරනවා. හොඳට භාවනා කරනවා. හිත්වල පෙරේතකම් හේදි හේදි යනවා. කාම ආශාව සංසිඳි සංසිඳි යනවා. මෙහිම ශරීරයකට නේ සැප දෙන්නේ. හොඳට කල්පනා කරනවා මේ. ඒ මිනිහේ ස්වභාවය තමන්ගේ ශරීරයට අරගෙන. භාවනාව ඉඳගෙන තමන්ම දන්නේ. වේලාව ගත වෙලා යනවා. භාවනා ආරමුණේ. හොඳට හොඳට සමාධිය වඩන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න පොයි තුන් දෙවෙනි භාවනාව. ඒවත් තමාටත් බාහිරටත් ඒ විදිහට ගලපා ගලපා බලනවා. ඊට පස්සේ දැන් වෙන පළවෙනි එක ඉදෙමිලා නිල්ලලා සැරව ගලපු භවනාව දැන් තියෙන්නේ නොයෙක් සත්තු කන මම හිතනවා ගොඩාක් අයට මේක මේ භවනාව කරන්න පහසු වෙනවා ඔය සත්තු විශ් කන එක විවිධ ප්‍රාණීන් මේ ශරීරේ කාන දාන එක පාළුව ඉඳගෙන සී කරනවා මට මේ ටික වෙනවනේ කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන තමන්ගේ ශරීරයට ගැටප ගන්න ඕන මේ කායනුපස්සන. ආය හොදන්න කවුරුත් නැහැ, පිහින්න කවුරුත් නැහැ. කිසි කෙනෙක් ළඟට කිට්ටු වෙන්නේ නැහැ කන සත්තු හැර. පයින් ගහලා එළවපු බල්ලෝ බලල්ලු. ඊළඟට ගල් ගහලා එළවපු හිවල්ලු. ඊළඟට එළවපු මැස්සෝ. ඔය ඔක්කොම යම් දවසක ළඟට එනවා. එදාට එක මැස්සෙක් කියලා ගන්න බෑ. එක මැස්සෙක් කියලා ගන්න බෑ. ශරීරයට වෙන දේම. මේ ඔක්කොම ටික වහලා තමයි පුච්චන්නේ. මේ ඔක්කොම ටික වහලා පුච්චන්නේ. ඒකවත් හිතුවනම් කමන්නේ අලු ටිකක් වෙනවනේ මේක කියලා. ඊට පස්සේ අම්බන තුන්වෙනි භාවනාව. පුනචබරම් වික්ඛේ වික්ඛු සේයතාපි පස්සේ ශරීරං සීවති කාය ඡද්දිතං වික්ඛුවක් දකිනවා සෝනේ දාලා තින මිනිහා ආර්ථික සංකලකං ඇට වැදිලා කොහොම මේ ඇට වැදුනේ ඇට සැකිල්ල වැදුනේ ඇයි සත්තු කෑවනේ දැන් ඇට කස් වැදිලා සමංස ලෝහිතං තැන් තැන් වල මාස් කෑවි පේනවා ලේ වැගිරිලා පේනවා. නහාර සම්බන්ධ ඇට සැකිල්ල පොඩි ලනු ටික්කින් ගැට ගහලා වගේ නහාර වලින් වට වෙලා පේනවා. සෝ ඊම මේව කායං උපසංහරති. එයා තමන්ගේ කායත ඒක ගලපා බලනවා. දැන් මොකෑ වුනේ? දැන් සිද්ධ වුනේ. අර දැන් විචු දැක්කේ භාවනා නිමිත්ත විදිහට. දැන් සත්තු කාලා තියෙන ශරීරී තවම කනවා. නමුත් ඇට කටු කැදෙලා. තැන් තැන් වලින් මස් ලේ වැගිරිලා නහර පේනවා. මට මේ ටික වෙනවනේ කියලා සීකනවා. මගේ ශරීරයේ සත්තු කාලා තැන් තැන් වලින් ඇට කටු තැනින් තැන පැහැදලා මූණේ පැත්තකින් ඇට කටු පැහැදිලා. ඉලයට කුඩුවෙන් පැස්තකින් ඇටකටු පැදිලා දැන් බඩවැල් ටික කාලා බඩබොක්ක කාලා නිසා ඒක ඇතුලෙන් ඇටකටු පැදිලා කකුලේ තැන් තැන් වලින් ඇටකටු පැදිලා අත් වලින් ඇටකටු පැදිලා තැන් තැන් වල මාස් ඉතිරි වෙලා ලේ වැගිරිලා නහර වලින් ගැට ගැහිලා මටත් මේක වෙනවනේ කියලා හිතනවා. තමන්ගේ ශරීරයට ගලපාන් කළපා පාඩුවේ හිතනවා. මෙහෙම එකක් වෙනවනේ කියලා. ඔය තමයි තුන්වෙනුව හිතන තුන්වෙනි ශීවිතික භාවනාව. ඊට පස්සේ අපි බලමු හතරවෙනි භාවනාව මොකද්ද කියලා. හතරවෙනි භාවනාව තමයි පුනච්ච පරම් භික්ඛුවේ භික්ඛු සේයතාව විපස්සේ ශරීරං ජීවිත කාය චන්දිතං අක්ඛ සංකලිකං ඇට කටු කොට දැන් නිම්මාංස මාස් නැහැ මාස් කුණු නෙලා ඊම වැටිලා එක්ක දාසි පව කාලා ඇට සැකිලි ටික දැන් ලෝහිත මක්ඛිතං ඇට කෝට් වල ලේ සැවරිලා තියෙනවා නහාර සම්බන්ධ නහර වැල් ටික ඉල්ලලා තියෙනවා තැන් තැන් වල මාස් දිය වෙලා කුණු වෙලා පානුව කාලා තැන් තැන් වල ලේ තැවිලා ඇට සැකිලා ඒවා තැන් එක ගානට නෑ සත්තු ඇදලා ඒ මතපය විහිරිලා තැන් තැන් වල නම් ලේ තියෙන ඇට කටු වල ඊළඟට නහර වලින් බද්ධ වෙලා නහර තැන් තැන් වලින් තියෙනවා මටත් මේක වෙනවනේ කියලා හිතනවා. තමන්ගේ ශරීරය දාලා බලනවා ඉතින්ට. මටත් මේ ටික වෙනවනේ කියලා. එහෙම බලනකොට බලනකොට බලනකොට මොකටනම් පෙරිතකම් කරන්නද කියලා හිතෙනවා. ওই හතරවෙනි ජීවිතික මාස් නැති ඇටසැකිල්ල දිහා බලනවා. දැන් මේ ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොතේ ශ්‍රී මම මේ දේශනාව කරන්නේ. චිතර සුවදින භාවනා කියලා පොතක් තියෙනවා පින්වල් ලොකු ස්වාමීන් වහන්සේගේ. මේව හොඳට බලන්න. ඊළඟට මහමෙවනා YouTube channel එකේ ලොකු ස්වාමීන් වහන්සේගේ භාවනා ටික තියෙන වෙනම විස්තර කරලා. ඒ වගේ මේව විස්තර කරන ලස්සනට. මම මේ පොඩි හොරාවක් ඇතුළත මේ කෙටියෙන්නේ කරන්නේ. හොඳට මේවා භාවනා ඉගෙන ගන්න කැමතියි ඉතින් උත්සාහ වෙන්න මම කව මේක පන්තියක් විතර. ඔබට මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔබට කියලා දෙනවා. ඊට පස්සේ පස්වෙනි භාවනාව භික්ෂුව දකින්න ශාරීරී අසංකලිකං අපගත මාංශ ලෝහිතං නහාර සම්බන්ධං. ඇට කඩු ටිකක් දකින්න ලේත් නැහැ මසුත් නැහැ. දැන් ලේත් නැහැ මසුත් නැහැ කළු පාට වෙලා නහර වැල් තැනින් තැන තියෙනවා. අර ඇට සැකිලි ගොඩේම ඕජාවත් එක්ක ඒය තියෙනවා. මස් නැති ලේ නැති නහරු නහර වැල් තැන් තැන් වලින් ඉතුරුලා තියෙන ඇට සැකිලි තියෙනවා. ඊට පස්සේ තමන්ගේ කයට ගලපලා මට මෙහෙම වෙනවා නේ කියලා. තින්කෝ පලඳු ආඹරන. කෝ මේ ශරීරේ ගාපු පූය. අනේ අනේ මගේ මගේ කියලා. රත්තරන් කියපේවා. සුදු කියපේවා. බබා කියපේවා මොකවත් නේ. ඒ ඔක්කෝ අතුරුදහන් වෙලා. අතුරුදහන්. ඔය විදිහට ඒ පස්වෙනි භාවනාව. හයවෙනි භාවනාව එනකොට දැන් ශරීරයේ මාස් නහරන්නේ නැහැ. ඒ භික්ෂුව දකින්නකොට එහෙම නෙමෙයි මේ විදිහට තියෙන්නේ. ශරීරං ජීවිතිකාය චණ්ඩිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි. ඇට සැකිල්ල තියෙනවා එකෙක් එකිනෙකාට සම්බන්ධ වෙලා නැහැ. දිශා විදිශාසු විචිත්තානි. දිශා අනුදිශා වලට විසිරිලා ඒ සත්තු අදිනවනේ. අන්නේ නහත්තක් ටිකන් මෙන්න මිනිහ අත්ඇට තව පැත්තක. අන්නේන පාදක් ටිකන් පායට වෙන පැත්තක. අන්නේන ජංගක් ටිකන් කලවයට වෙන පැත්තක. අන්නේන ඌරක් ටිකන් කෙන්ඩායට වෙන පැත්තක. අන්නේන පිටි ටිකන් මේ පිටිටිකං කියලා කියන්නේ එක පැත්තක තමයි පිටේ පිටකටු පිටකටු එක පැත්තක අන්නේන කටක් ටිකං අඤ්ඤේන කටට්ටිකං කියලා කියන්නේ උකුල්වැට වෙන පැත්තක. අඤ්ඤේන ගීවට්ටිකං බෙල්ලියට වෙන පැත්තක. අඤ්ඤේන දන්තට්ටිකං දාත්තට වෙන පැත්තක. අඤ්ඤේන ශීෂකතාහ හිස්කබල වෙන පැත්තක. සෝයිම මේ කායං උපසංහලති. ඔන්න ඕකනම් බහනාවට ගන්නවා තමන් එකයිට. ඒ කියන්නේ අර ශරීරයේ තිබෙට හැකිල්ල සත්තු හිතමින් තැදලා කකුල් එක තැනක තාත්තට එක තැනක ඊළ හැට කටු වෙන තැනක තැන් තැන් වල ඇට කටු විසිරිනවා. දැන් රූපයක් නැහැ. දැන් උස දිග පල්ල හොයන්න බැහැ. දැන් මනුස්ස ශරීරයේ කතාවක් නැහැ. දැන් විසිරෙච්ච ඇට. ඉතින් තමන්ගේ ශරීරයෙන් තමන්ගේ ඇට කටු ටික විසිරුවා විසිරුවා බලනවා. සත්තු අදින සමහර සත්තු ඇද වෙන ගිහිල්ලා මට මතකයි අපි මේ දඹදිව වන්දනා ගිහිල්ලා දැන් අපි බුද්ධ ගයාවේ ඉඳලා අපි අසුපුත යනකොට පාලමාර අපි පයින් යනවා. එහෙම යනකොට දවසක මේ ලොකු ඇට කට්ටක් කාපාගෙන බල්ලෙක් යනවා පාරේ. මේ කලින් දවසේ මේ ගිනි තිබ්බ මිනිහක ඇට කටුවක් ඉතුරු වෙලා. ඒක අර මිනිහ ගඳට බල්ලෙක් ඒ ඇට කටුව අරන් යනවා. දැන් මිනිය පුච්චලා තියෙන්නේ කොහෙව? ඒ මිනිහම ඇටකටු තියෙන්නේ වෙන කොහෙව? ඒක උට බලන්න කොහොමද කියලා. උට හතා සිව්පාවා. රැයට අමු සොහොන් වල පිරිල හත්තු. දවාලට ගිජු ලිහිණිය සත්තු පිරිල සොහොන් වල. මේ සොහොන් වලම සංඝය භාවනා කළානේ. තුමසාගතයි. ඒ දූතාංගයක් තියෙනවානේ සොහොනේ වාසය කරන දූතාංගයක්. සෝසානිකාංගේ කියලා. එතකොට මේ දූතාංග රැක්කනේ සොහොනේ හිටියානේ. අපේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සොහොනේ හිටියානේ. කොහොමද? දැන් අපිට මිනිහක් ගැන කියනකොටත් අර මොකද්ද වගේ. කෙසේ නමුත් අපි භාවනාවතෙමු. ඒ ඇටකටු විසිරලා විසිරලා තියෙන විදිය තමන්ගේ කයටක් ගලපලා හිතෙන් භාවනාවෙන් බලනවා. ඊපස්සේ ඒකේ තියෙනවා ඉති අජ්ජත්තන්ව තමාටත් මෙහෙමයි යන්නයිටත් මෙහෙමයි කාටත් මෙහෙමයි. ඊපස්සේ මේ සමුදේවයි හත ගැනීම වෙන සීම දකිනවා. ඊපස්සේ මෙවැනි වූ ශරීරයක් මෙව තියෙන්නේ කියලා ඔබට සිහි පිටන ඥාන අවබෝධය පිණිස පවතිනවා. කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. නිදහස් වෙනවා මෙයා. ඔය අපි 6 වෙනි භාවනාව නම් කියුවේ. අපි 7 වෙනි භාවනාව මොකක්ද කියලා බලමු. අට්ඨිකානි ශේතානි සංකවන් උපනිභානි. දැන් එයා දකිනවා සෝනේ ඇටකට තැන් තැන් වල තියෙනවා අට්ඨිකානි ශේතානි සුදු පාටයි සංකවන් හක් ගෙඩිය පාටයි. ඇට ශැකිල්ල හක් ගෙඩියේ පාටට තියෙනවා. සුදු වෙනවා. දැන් අර මේ තැවරුණ කතා ඒ මොකුත් නෑ ඇට කටු. ඔය අපි දැන් දකින්නේ ඇට කටු. ඒ වගේ තියෙනවා. සුදු වෙනවා හක් ගෙඩි පාටට. මේ ශාරීරික කවදාහරි හක් ගෙඩි පාට සුදු වෙච්ච ඇට කටු ගොඩක් ඉස්සෙල් වෙනවා. සෝනට දැන් හොඳට කල්පනා කර කර බලනවා. ඔය 7 වෙනි භාවනාව. ඊට පස්සේ 8 වෙනි භාවනාව අපි බලමු මොකද්ද කියලා. පොණචවරම් භික්ඛවි භික්ඛු සේයතා විපස්සී ශරීරං සීවති කාය චන්දිතං අට්ඨිකානි පුඤ්ජිකතානි තීරෝ වස්සිකානි. ඇටකටු කැඩිලා. තැන් තැන් වල ගොඩ කැහිලා. කැඩිච්ච කෑලි තැන් තැන් වල තියෙනවා. තීරෝ වස්සිකානි බොහෝ කාර්යයක් කියලා. කලින්නම් සුදු වෙලා ඇටකටු ටික තිබ්බා. තෙන් කැඩිලා පුපුරලා තැන් තැන් වල ගොඩ ගැහිලා. බොහෝ කාලයක් ගිහිලා. ওই අතරින් භාවනා ආරමුණ. තමන් කයට ගලපල බලනවා මටත් මේක වෙනවා කියලා. නව ජීවිතයේ නවවෙනි භාවනා ආරමුණ. පුණ්‍යචවරම් භික්ඛවි භික්ඛු සීයතාපි පස්සේ ශරීරං ජීවිත කාය චද්දිතං අට්ඨිකානි පූතීනි චුන්නක ජාතානි. මේ අට්ඨිකානි පූතීනි හොන වගේලා කුණු වෙලා ගිහලා ඇත. චුන්නක ජහතානි කුඩු වෙලා. ඇයට කටු කුඩු වෙලා පොළොවට පස් වෙලා. ස්තුපාට කුඩු වගේ පොළොවට පස් වෙලා. මටත් මේක වෙනවා නේද? ඒ මේ විශ්ව දැකපු තැනනේ. එහෙනම් සොහොනේ ආධානය කළ ඉතුරු වෙන අලු දිහා බලලත් ගන්න පුළුවන් නේද? දැන් මේ ඒ වගේ තැනක් මේ. අවසානයේ දැක්කේ ඇටකටු සුදු වෙච්ච තැන. එතනත් භාවනාව. දැන් මේ භාවනාව කරන්න අනිත් භාවනා ටික මුලින් කරලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැනේ. මේ නවවෙනි භාවනාව තියෙන්නේ එක අලුත් භාවනාවක් විදිහට තියෙන්නේ. මේ නවයේම භාවනා නවයක් විදිහට තියෙන්නේ. එහෙනම් කුඩු වෙච්ච ටික දැකලා මගේ කයතත් මෙහෙම වෙනවා කියලා භාවනා අරමුණක් ගන්න පුළුවන් නම් ආදාහණය කළා දවලා අලු ටික දෙනකොට ඒ අලු ටික දිහා බලලා මටත් මේ ටික නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි හාමුදුරනමක් අපවත් වුණොත් අපි දැන් ගම්කු මහමෙන් ආයි කියලා අපි කියලා තියෙනවා ආද අපි අපවත් වුණා නම් හිට වෙනකොට ආදාහණය කරන්න. ඒක දැන් මං අපවත් වුණා නම් හිට අවශ්‍ය වෙනකොට අලු ටිකක් විතරයි. අලුතික මේ රූපකය නෑ අලුතික මට මේක වෙනවනේ කියලා කල්පනා කරනවා මේක අගේ ඇති භවනාවක් වෙනවත් නේ ඊට පස්සේ මේ භවනාවට කියන නම නව ජීවිතික භවනාව සාමාන්‍යයෙන් නැත කාලේ භාවනා කරන අය ගොඩාක් දිහා බලනකොට ගොඩක් අය තනි තනියෙන් භාවනා කරනවට වැඩිය මේ භාවනා නවයෙන් සිහි කරනවා. ඒකේ වරදක් නැහැ. ඒ කාරණා නවයෙන් එක දිගට සිහි කරගෙන ගිහිල්ලා තමන් හිත වැඩිපුර පිහිටනවා නම් යම් සිවිම සීමක ඒකේ වැඩිපුර හිත තියන්න ඕන. හොඳට හිතේකම් කරන්න ඕන ඒ තුල. එයා හොඳට භාවනාව අරමුණේ භාවනාවට පහසුවෙන් ඉඳගෙන එක්කෝ සක්මණි ඊට පස්සේ කල්පනා කරනවා මේ මිනිය සෝනට දැම්මට පස්සේ මිනිසෙක් මැරිලා දවසක් දෙකක් තුනක් ගියාට පස්සේ නිහිත වෙනවා නිල් වෙනවා ශරව ගලන් දෙනවා නාසයෙන් ඇස්කන් නාසවලින් මල මුත්‍රා මාර්ගවලින් ඕජාව ගලනවා නිලමස වහගෙන මේක තමන්ට වෙනවනේ කියලා තමන්ට කල්පනා මගේ ශරීරය සෝනට දැම්මට පස්සේ මෙහෙම වෙනවා ඊළඟට මේක සතා සිව්වාව ඇත ඇද කනවා මේන් දිදු දිනු කුස්ස කපුට ඇස්වලට කොටනවා බල්ලු හිවල්ලු කනවා මේක මම හටගත්ත නැලි ගනම් පණුව කනවා හොඳට සත්තු කන හැටි බලනවා ඊට පස්සේ සත්තු කාල තැන් තැන් වලින් මාස් ලේ තැවරිලා ඇටකටු ඊළඟට නහර වැලි ලිප්පිලා මිනිය තියෙනවා ආතත් මෙහෙම වෙනවා කියලා කල්පනා කරනවා. තමන්ගේ ශරීරයටම ගන්නවා මට මෙහෙම වෙනවා. ඊට පස්සේ මස් ටික දියවිලා වැටිලා ලේ තැවරුණ ඇටකටු නහර වැල් එල්ලුණ ඇට සැකිලා තියෙනවා. හොඳට බලනවා මට මෙහෙම වෙනවා. ලේ වේලිලා ගිය ඇට සැකිල්ලේ තනින් තන කර වෙලා ගිය ඕජාවත් එක තෙච් වෙලා ගිය නහර වැල් තියෙනවා හොඳට කල්පනා කර ඊට පස්සේ මේ ශරීරය ඇටකටු ටික තැන් තැන් වල විසිරලා තියෙනවා එක පැත්තක ඔළුව ඇට එක පැත්තක ඉල්ල ඇට අත් ඇට පා ඇට තැන් තැන් වල සත්වයට ඊළඟට එතනින් ශරීරයේ ඒ ඇටකටු ටික කාලයක් ගියට පස්සේ දිරලා තැන් තැන් වල ඇටකටු ගොඩ ගැහිලා අර හග්ගිදී පාන්ට තිබ්බට කටු ටික. කාලයක් යන දිහලා බොහෝ කාලයක් කියලා. අවසානයේ චුන්නක ජාතානේ. හුණු වගේ කුඩු වගේ පොළොවට පස්සේ නෑ. පොළොවට පස්සේ නෑ. දැන් අර ලස්සන නෑ. ස්ත්‍රී පුරුෂ කතා නෑ. උස මහත කතා නෑ. කේතු කතා නෑ. තරුණද වැඩිමහල්ද මොකවත් නෑ. හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කතා නෑ. කටහඬ මෙහෙද නෑ. ආදරෙන් හිටියද නැද්ද කතා නෑ. හොඳට කාව මිනිහෙද්ද බීපු මිනිහෙද්ද මොකවත් නෑ. පොළොවට පස් ටිකක්. පොළොවට පස් ටිකක්. අපි අල්ලගන්න හැදුවා පොළොවට පස්සල යන දේවල් පස්සෙලා ගියා පටවි ධාතු. වතුරට දිය වෙන දේවල් දියවිලා ගියා ආපෝ ධාතු. උණුහුම උණුහුමත් එකතු වුණා තේජෝ ධාතු. වායෝ වායුවත් එකතු වුණා වායෝ ධාතු. අවසානයේ පොළොවට පස්. මගේ ශරීරයේ ওই විදිහටම තමයි අන්නයිට වෙන්නේ. මටත් අන්නයිට. මේ කයේ හට ගැනීම වෙනසීම දකිනවා. මෙවැනි වූ කයක් නෙව තියෙන්නේ කියලා ඥානෙ පිහිටනවා, සීහෙ පිහිටනවා. කිසි දෙයක් ගැන ආසාව හිතේ පිහිටන්නේ නැතු වෙනවා. ලෝකයට බැඳෙන්නේ නැතු වෙනවා. ඔය විදිහට තමයි කායානුපස්සනාව වෙන්නේ. භාවනා. ඊට හොඳට හිත එකඟ වෙනොත් ඒ හිතට එකඟ වීම හොඳට අත්දකින්න. අන් දෙකලා හිමීට මම දැන් භාවනා වෙන්න ඉගෙනවා කියලා මොහොතක් කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව ඉඳලා උෂ්ම ටිකක් අරගෙන හිමීට ඇස් දෙක ඇරලා සාමාන්‍ය විදිහට උෂ්ම ඇරලා තමන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව් ගැන සිහි පිහිටවලා හිමීට නැගිටලා පොඩ්ඩක් සක්මන් කරලා යනවා. එක පාරක් දුක නැහැ ඇස් දෙක පියාගන්නෙත් නැහැ. එහෙම භාවනාවෙන් තුල දරිමුදි දුගන්නෙත් නැහැ. සකසල භාවනාව කරන්න ඕන. ඉතින් ওই විදිහට තමයි තියෙන භාවනා උපදේශ. එතකොට නව ජීවිතක භාවනාව. එතකොට කායानुපස්සනාවේ භාවනා 14 තුනින් අවසන්. නමුත් තවත් කී යුතු කරුණු තියෙනවා. මේ භාවනා ගැනම. ඉතින් අපි ඒකටත් අවස්ථාවක් හදාගමු. අදට ඔය නව ජීවිතක භාවනාව. ඉතින් මීට කලින් කරපු දේශනාවක් තියෙනවා ඊළඟ විශේෂයෙන් ඒ යමා නිවන් සුබෝධර නොවේ කියන සතිපට්ඨාන පොත චිතර සෝදින භාවනා පොත ඒ පොත් වලින් විස්තර තියෙනවා ඊළඟට ලුකු සංස්කෘතික දේශනා තියෙනවා ඒවා ඇසුරෙන් තමයි අපි මේ අපිට මේවා ඉගෙන ගන්නට පහසුව සැලසෙන්නේ ඒවා සීකරන්න ඉතින් අපි කාටත් කයේ යථා ස්වභාවයේ අවබෝධ කරගන්නට අද ඉගෙන ගත්ත නවසීතික භාවනා මනසිකාරී ඒකාන්තයෙන් හේතුපකාර වේවා කියන සිත්පතන. ඔබ සියලු දෙනාට ඥාති බන්දු මිත්‍රාදීන්ට ඒ වගේම මෞදෙම උපඥාති බන්දු මිත්‍රාදීන්ට කාර්යමල්ලී සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ කුණුවේවි පොළොවට පස්සල යන මේ ශාරීරියේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිසම අපිට මේ පින් හේතු වාසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.